ගොවියෝ ට්‍රැක්ටර් ගෙනලා තියෙන්නේ ෆයර් එකට. ඒ මුදල් දීපුවාම ඇති දෙයක් නැහැ ගොවියා. දවසක් දෙයක් ඇතුළතවත් මේ වී ටික ගන්නවා නම් ඇත්තටම වටිනවා. මේ අද හවස වෙනකොට වී අරන් ඉවරයිලු. දැන් මෙතන වී අරන් 2ක් වගේ තමයි දවසකට මේ ට්‍රැක්ටර් ගන්න පුළුවන්. ඒ ප්‍රමාණය ගතාම මෙතන තව ගොවියෝ 40ක් 50ක් විතර ඉතුරු වෙනවා. ඒ ගොවියන්ට මොකද වෙන්නේ? දැන් ගොවියෝ අසරණ වෙනවා. දැන් අපි ගස්සලා කියලා පොලිමේ ඉඳනවා. අන්තිම අසාධාරණ ප්‍රමාණයට කිසිම පිළිවෙලක් නැහැ රජී. වී කිලෝ 2000යි ගන්න. ඒ වී කිලෝ 2000 තව ගෙවන්න තියෙන වී 20 25 තමයි මේසොත් දෙන්න දා. ගෑනලත් මෙතන මේසොත් දෙන්න බරෝ පොලිමේ තමයි රස වෙන්නේ. ඉන්නේ.